සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචේසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේබිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපන්තන්ති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අපේ ස්වාමින් වහන්සේලා සඳහන් කරපු විදියට අද දින මේ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ පින්නතුන් මැනවින් දන්නා පරිදි ගෞරවණීය නායක ස්වාමින්දිරන් වහන්සේට ආශිර්වාද කරන්නට. උන්වහන්සේගේ උපන්දිනයට සෙත්පතලයි අප මේ සියලු පින්කම් සිදු කරන්නේ. ඉතින් මේ විහාරස්ථානය ඔබ හැම දෙනාම ඉතාම වාසනාවන්තයි. මේ වගේ වයසක ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් දැක ගන්න ලැබීම, වන්දනාමාන කරන්න ලැබීම, සිව්පස්යෙන් උපස්ථාන කරන්න ලැබීම ඔබේ ජීවිතයේ ලොකුම භාග්‍යයක් කොට සලකන්න. ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ස්වාමින් වහන්සේලා අතුරින් විදේශගත වෙන ස්වාමින් වහන්සේලාගෙන් වැඩිමල්ම ස්වාමින් වහන්සේ තමයි මෙහි ඉන්නේ. ඉතින් ඒ අතින් ඔබ හුඟක් වාසනාවන්තයි එවැනි ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්නට ලැබීම. ඉතින් මේ පින්නතුන් විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමින්දිරන් වහන්සේට සිව්පස්යෙන් උපස්ථාන කරලා බොහෝ පින්කම් කරගන්නවා, උන්වහන්සේට අනුග්‍රහ දක්වනවා. විශේෂයෙන්ම වෛද්‍යංශයේ ඉන්න පින්නතුන් ඉතාම කැපවීමෙන් ඒ සඳහා කටයුතු කරනවා. ඔබ හැම දෙනාටම අපේ පුණ්‍යානුමෝදනා කරනවා නායක ස්වාමින්දිරන් වහන්සේ වෙනුවෙන් සිදු කරන මේ සියලු උපකාර සේවාවන් සඳහා. මෙහිදී විශේෂයෙන්ම අපි නායක ස්වාමින්දිරන් වහන්සේට වගේම උන්වහන්සේ මෙලොවට ජනිත කරපු ආදරණීය දෙමව්පියන්ට අපි පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. ඒ නායක ස්වාමින් වහන්සේ ප්‍රවෘජ්ජා භූමියට පත් කළ ගෞරවනීය නායක ස්වාමින්දිරන් වහන්සේලා අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. උන්වහන්සේට අධ්‍යාපනය ලබා දීපු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විද්‍යෝදය පිරිවෙනෙහි ඒ ගුරු ස්වාමින් වහන්සේලා ඇතුළු උන්වහන්සේට අනුග්‍රහ කරපු සියලුම ස්වාමින් වහන්සේලාටත් අපි පුණ්‍යානුමෝදනාවක් කරන්න මේක අවස්ථාවක් කරගන්නට ඕන. විශේෂයෙන්ම වජිරාම වැඩ සිටිය වජිරඥානනායක ස්වාමින්දිරන් වහන්සේ ප්‍රධාන බොහෝ ස්වාමින් වහන්සේලා උන්වහන්සේ ඉතාම ළඟින් ආශ්‍රය කළා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට සුවිශේෂී සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්. බොහෝ විට ඔබ දන්නේ නායකාඳුරෝ මෙහි වැඩියට පස්සේ කරපු කියපු දේවල් ටික තමයි දන්නේ. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ උන්වහන්සේ සුවිශේෂ කාර්යභාරයක් සිදු කළා. බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂයන් ශ්‍රී ලංකාවට හඳුනා දීපු මුල් කාලයේ පොත්පත් ලියලා, විෂය නිර්දේශ සකස් කළා, ගුරුවරුන් පුහුණු කරලා, උසස් පෙළ විභාග ආරම්භ කරපු මුල් කාලයේ මුලින්ම උසස් පෙළට පොත්පත් ලිවීමේ පුරෝගාමියෙකු ලෙස උන්වහන්සේ කටයුතු කරා. බෞද්ධ ශිෂ්ටාචාරය පොත උන්වහන්සේ තමයි නිකුත් කළේ. ඉතින් එවැනි සුවිශාල කාර්යභාරයක් සිදු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ අපේ නිතර රැක බලා ගන්නට ඕන, අපට කරන්න පුළුවන් උපරිම අනුග්‍රහ සිදු කිරීම, ඒක අපේ ජීවිතයට ආලෝකයක්. නායක හඳුරන වහන්සේට උපස්ථාන කිරීම සැලකීම උන්වහන්සේට කරන සැලකිල්ලක් විතරක් නෙවෙයි, ඒක අපේ ජීවිතයට කරගන්නා වූ පින්කමක්. උන්වහන්සේ දවසක් හරි ජීවත් කරවා ගන්න ලැබීම ඔබ අප හැම දෙනාගේම භාග්‍යයක් උඩ සලකන්නට ඕන. ඉතින් ඒ සඳහා කැපවීම සිදු කරන සියලු දෙනාට අපි ආශිර්වාද කරමින් ඔබ අප ප්‍රස් කරගන්නා වූ සියලු පින්කමලානිසංසයෙන් නායක ස්වාමින්දරයන් වහන්සේට සුබ උපන්දිනක් වේවා. උන්වහන්සේට සතවර්ෂාධික කාලයක් අප සමග ජීවත් වෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ අපට නිතර අහල හුරු පුරුදු සූත්‍රයක්. ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය. මං හිතන්නේ අපේ ජීවිතවලට වඩාත්ම සමීපතම සූත්‍රයක් විදිහට සලකන්නට පුළුවන්. මේ කරණීය මෙත්ත සූත්‍රයත්, මංගල සූත්‍රයත්, රතන සූත්‍රයත් කියන මේ තුන් සූත්‍රය බෞද්ධයාගේ ජීවිත සඳහා සුවිශාල සුවිශේෂී බලපෑමක් කරපු සූත්‍ර තුනක් විදිහට සලකන්නට පුළුවන්. එහෙත් අප බොහෝ විට මෙහි ආනිසංස ලබා ගන්නේ ආශිර්වාදාත්මක පිරිතක් හැටියට විතරයි. නැත්තම් චාන්ටින් එකක් විදිහට විතරයි අපි මේකෙන් ආනිසංස සලසා ගන්නේ. නමුත් පින්නතුනි, ගැඹුරට මේ සූත්‍ර අධ්‍යයනය කරාම පේනවා කොයිතරම් ධර්ම නිධානයක් මේ සූත්‍ර ඇතුළත් වෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ඇතුළත් කරුණු රාශියක් ඉතාම සංක්ෂිප්තව, ඉතාම ඉලක්කයට එල්ල කළා, කරුණු ගොනු කළ තියෙන සූත්‍රයක් විදිහට කරණිමෙත සූත්‍රය සඳහන් කරන්න පුළුවන්. මේ ඒකාදකින් ආශිර්වාදාත්මක සූත්‍රයක්. අනිත් අතින් මේක භාවනා කමඨහනක්. වෙනත් විදියකින් දෙවියන්ගේ සහ වෙනත් සත්‍යයන්ගේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් සූත්‍රයක්. අපල උපද්දර දුරු කර ගන්න පුළුවන් සූත්‍රයක්. ඒ වගේම තමන්ගේ පෞරුෂීය ලක්ෂණ, හොඳ පර්සනලිටියක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් සූත්‍රයක් මේක. ඒ වගේම නිවන් මඟ ඊටාම මැනවින් අනුපිළිවෙලින් සඳහන් කරන සූත්‍රයක්. එක්තරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එක්තරා වයසක මිනිස්සේ, දුප්පත් මිනිස්සේ, බොහෝ කාලයක් සිංගමනේ ඉඳලා හිටියා. මේ මිනිස්සයා සිංගමන සඳහා එක්තරා මාර්ගයක් ආසන්නෙහි වාඩි වෙලා හිටියේ. මේක නා වාඩි වෙලා හිටියේ එක පෙට්ටියක, යකඩ පෙට්ටියක උඩ තමයි වාඩි වෙලා හිටියේ. ඔහු ජීවිත කාලෙම සිඟා කෑවේ මේ පෙට්ටිය උඩ වාඩි වෙලා. ඔහු මෙහෙම ඉඳලා දියපත් වෙලා මරණයට පත් වුණා. මරණයට පත් වුණාට පස්සේ මේ මිනිස්සයාගේ අවසන් කටයුතු සිදු කරාට පස්සේ මිනිස්සු බැලුවා මේ පෙට්ටිය මොනවද තිබ්බේ කියලා. අර යකඩ පෙට්ටිය අරලා බැලුවා මොනවද තිබ්බේ. ඒ පෙට්ටියේ තිබුණ ඉතාම වටිනා මැණික් එකක් තමයි තිබ්බේ. ජීවිත කාලෙම මේ පෙට්ටිය උඩ වාඩි වෙලා හිටිය මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මෙච්චර වටින දෙයක් මේ පෙට්ටියේ තැන්පත් වෙලා තියෙනවාද කියලා. පින්නතුනි, මේ උදාහරණය මා සඳහන් කළේ අපි නිතර සජ්ජහනා කරන මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ මේ කරණිමෙත් සූත්‍රය ගැන කියන තිනේදීමයි. පින්නතුනි, අර පෙට්ටිය උඩ වාඩි වෙලා හිටිය අන්ධ මිනිස්සෙ වගේ අපේ ජීවිත කාලෙම මේ සූත්‍ර තුන සජ්ජහනා කරනවා. ඒ සූත්‍ර තුන සජ්ජහනා කරමින් මෞකසෙන් මෙලොවට බිහි වෙනවා. ඒ සූත්‍ර තුන සජ්ජහනා කරමින් ලෙඩ දුක්වලට ආශිර්වාද සලසා ගන්නවා. දරුවන්ගේ උපන් දිනවලට සෙත් ප්‍රාර්ථනා කරනවා. මරණාසන්න මොහොතේ මේ සූත්‍ර තුන මහල මරණයට පත් වෙනවා. අපි තේනතනි අර මිනිස්සේ අපි අතර ලොකු වෙනසක් නැහැ. අන්න ඒ වෙන වටිනාකමකින් යුක්ත මේ කරණිමෙත සූත්‍රය අද අප සාකච්ඡා කරන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ඉතාම අනුපිළිවෙලින් දේශනා කරපු දේශනාවක් තියෙන්නේ. ක්‍රමයෙන් ගැඹුරට යන දහමක් තියෙන්නේ. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් ඉතාම අනුපිළිවෙලින් ක්‍රමයෙන් ගැඹුරට යන්නේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ බුද්ධි මට්ටම අනුව කිසියම් දුරක් මේ ධහම තුල යන්නට පුළුවන්. අන්නේ අනුපිළිවෙල අපි ටිකෙන් ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මූලික ලක්ෂණයක් තමයි කෘතවේදීත්වය කියන එක, කලගුණ සැලකීම කියන එක. යම්කිසි කෙනෙක්ගේ චරිත ලක්ෂණ බලන ප්‍රධාන ලක්ෂණයක් තමයි කලගුණ සැලකීම කියන එක, ග්‍රැටිටියුඩ් කියන එක. එහෙදි විශේෂම යම්කිසි කෙනෙක් අම්මට තාත්තට සලකන හැටියෙන් තමයි ඒ පුද්ගලයා කොයිතරම් කෘතවේදී කෙනෙක්ද කියලා බලන්නේ. ඇයි අපට මේ ජීවිත දාන දුන්නේ අපේ අම්මා තාත්තා? ඒ අම්මා තාත්තා දෙන්නට සලකන ආකාරයෙන් තමයි බලන්නේ කොයිතරම්නම් යා කෘතවේදී කෙනෙක්ද කියලා. ඒ වගේම තමන් ඉන්න ස්ථානයට, ඒ වගේම තමන් කරන රැකියාවට කොයිතරම් අවංකව, කොයිතරම් කැපවීමෙන් ඒ දේ සඳහා තමන් කටයුතු කරනවාද කියන එකත් කලගුණ දන්න කෙනෙකුගේ තියෙන ස්වභාවයක්. කලගුණ සැලකීමෙන් ආරම්භ වෙන මේ ගුණධම් ටිකෙන් ටික ඉදිරියට යනකොට ඊළඟට හමු වෙන ගුණාංගය තමයි දානය කියන කාරණය, දන් දීම කියන කාරණය. කෙනෙකුගේ චරිතයක් දැස බලන විට ඇසුරු කරන බලන ලක්ෂණයක් තමයි මෙයා කොයිතරම් ලෝභ කෙනෙක්ද කියලා. නැත්නම් කොයිතරම් පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා තමයි බලන්නේ. මේකත් බලන ලක්ෂණයක්. යම්කිසි කෙනෙකුට කොයිතරම් මිතුරන් ඉනවාද කියලා බලන ලක්ෂණයක් මේක. දඩං මිත්තානි ගන්ධතේ කියන්නේ මේක. දන් දෙන තැනැත්තට හුඟක් මිතුරන් ඉන්නවා කියලා. හැබැයි ඒක විතරක් නෙමෙයි, ගුණාංග තවත් ඉදිරියට යන්නට ඕන. දානෙන් ආරම්භ කරන මේ පින්කම් මාලාව ටිකෙන් ටික ඉදිරියට යනකොට සිල්වත් භවෙන් දියුණු වෙන්නට ඕන. යම්කිසි කෙනෙක් දානයක් දුන්නත් ඒ තැනැත්තා සොරකම් කරන කෙනෙක්, බොරු කියන කෙනෙක්, නැත්තම් වැරදි ක්‍රමවලින් ධනෙ උපයන කෙනෙක් කියලා අපි දැනගත්තොත් අර දානේ පිළිබඳව ඇති වෙච්ච ප්‍රසාදය අඩු වෙනවා ටිකෙන් ටික. අන්න ඒ නිසා සිල්වන්ත භව, කායික වාචික සංවරය, විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. පින්නතුනි, ඇයි අපි මේ ගුණධම් පිළිපදිනට ඕන? ඇයි අපි ගුණධම් ඉදිරියට යන්නට ඕන? ඒකට පළවෙනි කාරණය තමයි අපේ හිතේ සතුට වැඩි දියුණු කර ගැනීම. අපි හැම දෙයක්ම කරන්නේ අපේ සතුට බලාපොරොත්තුවෙන්. ඒ සතුට නොලැබුණොත් අපි කොයිතරම් රැකිරක්ෂා කළත්, කොයිතරම් උගත්කම් තිබුණත්, කොයිතරම් ධනයක් අපට තිබුණත් අපට ඇත්තටම මානසික සුවයක් නැත්නම් පිනතුනි අපි ලැබපු කිසිම දෙයක නිසි ප්‍රයෝජනයක් අපට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ගුණධම් වලින් අපේ ඉදිරියට ආ යුතු ප්‍රධානතම කාරණය තමයි අපේ හිතේ සතුට මානසික සුවය දිනු කරන්නට. අනිත් දේ තමයි, ඒක හොඳට මතක තියාගන්න පින්නතුනි, අපි ගුණධම්ෙන් දිනු විය යුතු ඊළඟ කාරණය තමයි අපි ළඟින් මැසුරු කරන අය. අපේ අම තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. මේ අය අපට සලකන්නේ, අපට ගරු කරන්නේ අපි කොයිතරම් ගුණවත් කෙනෙක්ද කියන කාරණය මත. ඒ දරුවන් ඥාති මිත්‍ර ආදීන් හොඳට අපි දිහා ඉතාම විමසිලින් වුණින් බලාගෙන ඉන්න මොනවද කරන්න කියලා. අපි ඇතැම් විට හිතනවා දරුවන්ට හුඟක් උදව් කරවතින්, ඉගැන්වුවතින් දරුවයි සලකයි කියලා. පින්නතුනි, දරුවන්ට හුඟක් ඉගැන්වුවට තමන්ට දරුව සලකන්නේ නැහැ. ඔබ කොයිතරම් දේපළ දරුවන්ට දුන්නත් එපමණට දරුව ඔබට සලකන්නේ නැහැ. ඔබ ගුණවත් නම් ඔබ කිසිදු ධනයක් නොදුන්නත් දරුවන්ට, ලොකු ඉහළ අධ්‍යාපනයක් උපාධිධාරියෙක් නොවුනත් ඔබේ දරුවන් අවසාන මොහොත දක්වාම ඔබ අත්හරින්නේ. ඇයි? ඒ ඔබේ ගුණවත්කම නිසා. ඒ නිසා පින්නතුනි, අපි මේ දහම් මාගේ ඉදිරියට යන්නට ඕන. පළවෙනි කාරණය තමන්ගේ මානසික සතුට සඳහා, දෙවෙනි කාරණය ළඟම සමීපතම ඉන්න අයගේ හිත දිනා ගන්නට. ඒ විතරක් නෙවෙයි, ඒ ඥාති මිත්‍ර ආදීන් තමන්ට නැති වුණත් අවසානයේ තමන්ට තනි වෙන වෙලාවක් තියෙනවා. අද ලෝකයේ පින්නතුනි, විශේෂයෙන් මේ කොරෝනා රෝගයත් එක්ක මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද කියලා ඔබ දන්නවද? දන්නේ නැහැ. ඇතැම් අය හිතනවා රැකිරක්ෂා නැතිවීම කියලා. ඇතැම් කෙනෙක් හිතනවා ධනය ටිකෙන් ටික වැය වීම කියලා. ඇතැම් විට කෙනෙක් හිතනවා ළඟම ඥාති මිය යෑම කියලා. පින්නතුනි, ඔබ දන්නවද මේ සියලටම වඩා අද මේ කොරෝනා රෝගයත් එක්ක මිනිසුන්ට තියෙන ප්‍රධානතම මානසික ගැටලුව මොකද්ද? ඔව්, හුදකලා වීම. මේක කොයිතරම් දරුණට ගියාද කියතොත් සිය දිවි හානි කරගන්න මට්ටමට ඇවිල්ලා. නිතරම යහළ මිත්‍රාදීන් හමු වෙලා සතියන්තයේ සාදාදිය පවත්තල ඒව පවත්වන්නට නොලැබීම හේතුවෙන් බොහෝ දෙනෙක් දුකට පත්වලා ඉන්නේ. මානසික ආතතියට පත්වලා ඉන්නේ. අනිත් දේ තමයි පින්නතුනි මේ කාලෙ විතරක් නෙවෙයි. ලෝකේ දීර්ඝ කාලීනම රිසර්ච් එකක් කරමින් එනවා Harvard University. ඒ රිසර්ච් එකට සාම්පල්ස් විදියට 724 දෙනෙක් අරගෙන තියෙනවා. ඒ රිසර්ච් එක පටන් අරගෙන කොච්චර කාලයක් වෙනවද දන්නවද? අවුරුදු 75ක් වෙනවා. ලෝකයේ මෙතෙක් පැවතිච්ච දිගම රිසර්ච් එක විදිහට සැලකන්නේ ඒක. මේ රිසර්ච් එකෙන් තාම ඒගොල්ලන් කුඩා කාලේ ළමයි තෝරගත්තේ. දැන් එයාගෙන් බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා තාම 20 ගණනක් ඉන්නවා. මේ පහුගිය වසර ගානම තිස්සේ කරපු අධ්‍යයන වලින් අනාවරණය කරගත්තු දෙයක් තමයි අවසාන කාලයේ දුකටපත් වෙන හේතුව මොකක්ද කියලා. අවසාන කාලයේ අතෘප්තිකර වෙන්න හේතුව මොකක්ද කියලා. මොකද හේතුව? හේතුව තමයි තනිවීම හුදකලා බව, loneliness කියන එක. මේක තමයි අවසානයේ දුකටපත් වෙන හේතුව. අම්මා තාත්තා ටිකෙන් ටික වියෝ වුණා, දරුවන් ටිකෙන් ටික ඈතට ගියා, අන්තිම කාලේ තමන් තනි වෙනවා. පින්නොතනේ බටහිර සහ යුරෝපයේහි මිනිස්යන්ගේ අවසාන කාලයේ දුකට ප්‍රධානතම හේතුව හුදකලා බව වීම කාරණය බලද්දි පින්නතුනි පෙරදිග රටවල්වල ඉන්දියාව ඇතුළු ඒ පෙරදිග රටවල්වල ජීවිතයේ අවසාන කාලයේ ඉහළම සතුට මොකද්ද? ජීවිතයේ අවසාන කාලයේ ඉහළම සතුට වෙලා තිබුණේ අතීත දර්ශන අනුව බලනකොට වේදේ ඉඳන්ම Hindu සමාජයේ ඉඳලා බෞද්ධ සමාජයේ දක්වා වූ මේ ආගමික ඉතිහාසය තුළ මිනිසයා අවසාන කාලයේ සිත දිනු කරන්න යොමු කළා. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ සතුට උනේ මොකද්ද? හුදකලායම වාසය කිරීම. Living alone. බටහිර සහ යුරෝපයේ මිනිසයාගේ දුකට ප්‍රධානතම හේතුව හුදකලා බව වෙද්දී අපේ පෙරදිග මිනිසයන්ට ජීවිතයේ ඉහළම සතුට උනේ ඔවුන් මුල් කාලයේ බ්‍රහ්මචාරීව ගත කළා, ගෘහස්ථ ජීවිතයක් ගත කළා, වානප්‍රස්ථ වනයේට ගියා, අවසාන කාලයේ අය තනිවම ගත කළා. ඔවුන් හිත වඩලා ධ්‍යාන වඩලා හිත එක්තැන් කරගෙන තනිවම ඉඳීම තමයි ඔහුගේ ජීවිතයේ අවසාන ඉලක්කය බවට පත් වුනේ. මෙන්න මේ සඳහා පින්නතුනි අපි වඩාත්ම අවධානය යොමු කර යුත්තේ අපේ ආධ්‍යාත්මික දියුණුව, මානසික දියුණුව. ඒක විස්රාම ගියාට පස්සේ ඇති කරගන්න දෙයක් නෙමෙයි පින්නතුනි. ධර්ම ශ්‍රවණය කළා අවබෝධය ලැබිච්ච ගමන් ඉඳම මේක ඇති කරගන්න ඕන දෙයක්. දැනට අපි යමක් සඳහා විශ්වාසය බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් අපේ දරුව පිළිබඳ වෙන්න පුළුවන්, රැකිරක්ෂා පිළිබඳ වෙන්න පුළුවන්, දේපල පිළිබඳ වෙන්න පුළුවන්, ඒ වගේම අපේ රූප සම්පත්තිය පිළිබඳ වෙන්න පුළුවන්. මේ දේවල් ටිකෙන් ටික වෙනස් වෙන දේවල් බව කල් තියාම පිනතුනි සිහිපත් කළා තියන්න. ඒ දෙයට පත් වුණාට පස්සේ හිතන්න එපා මම මේ දෙවේ කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. අවශ්‍යම නම් අඬන්න කමන්නේ, ඕන තරම් අඬන්න. පොළවේ ගැහිගෙන අඬන්න කමන්නේ. හැබැයි පිනතුනි කියන්න එපා මම මේක වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේට කරන ලොකුම අගහරු වේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ පියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අභින්නන් පච්චවේ කිතබ්බං. සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව කල් තියාම නිතර නිතර මෙනෙහි කරන්න කියලා. බාහිර දේවයන් විතරක් නෙවෙයි අපේ තියෙන රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙනවා. මේ පරිහරණය කරන ශරීරයත් යම් කිසි දවසක අපට අත්හරින්න සිද්ධ වෙනවා. මේක කල් තියාම අපි දැනගත්තොත් අන්නේ දැනගත්තු කෙනා තමන්ගේ මානසික සුවේ දිනු කිරීම සඳහා කටයුතු අප්‍රමාදීව සිදු කරනවා. එෙහිදී හුදෙක් කලගුණ සැලකීමෙන් පමණක් නොනවති දානෙන් ආරම්භ කරන මේ පින්කම් මාලාව සීලෙන් ඔපවත් වෙලා සමත භාවනාවක් සඳහා කාලය යොමු කරන්නට ඕන. අන්නේෙහිදී විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා. කෙනෙක් කොයිතරම් දුරට මානසික සුවයෙන් ඉන්නවාද කියලා බලන ප්‍රධානතම සලකුණක් තමයි එතනත්තා කොයිතරම් දුරට මෛත්‍රී භාවනාව වඩනවාද කියන කාරණය. ටිකෙන් ටික පින්නතුනි භාවනා කමඨාන 40ක් බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. බුද්ධ අනුස්සති ආදී අනුස්සති භාවනා, ඒ වගේම පටිවිකසින ආදී කසින, මේ ආදී භාවනා කමඨාන 40ක් බුදුරහම තුල විස්තර වෙනවා. ටිකෙන් ටික පුරුදු කර අනුස්සහ කරන්න. මේ හැම දෙයකින්ම අපට ලැබෙන මානසික සුවේ තමයි අපේ එන්න එන්නම මානසික සුවේ දිනු වෙනවා. ඒ මානසික සුවේ දිනු වෙනවාද කියලා බලන ප්‍රධාන ලක්ෂණය තමයි අපි අනිත් පැත්ත එක තියෙන අමනාපය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ වගේම බඩු භාණ්ඩ වලට පුද්ගලයන්ට තියෙන ආශාව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ටිකෙන් ටික මානසික සුවය දිනු කරන මාර්ගයක ඉන්නවා කියන එක තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. මෙහි අනිසංස විදියට මේ ජීවිතයේ සතුටෙන් ගත කළා අපිට මරණයන් මැත්තේ ජීවිතයේ සුගතිගාමී කරගන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය ලෝකයා දැනට බුදුදහම කියලා හිතාගෙන ඉන්න කාරණා ටික. හැබැයි පින්නතුනි මේ සිද්ධ කරන්නේ අපි ලෝකයේ තුල. මේ පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරත් නැත්නම් ආනෙන්ජාවි සංඛාර කියන ධ්‍යාන මට්ටමක හිත දිනු කළත් අපි තවදුරටත් තියෙන අවිද්‍යාව තුල මේ පින්කම් අපි කොච්චර ඉහළ මට්ටමේ සිද්ධ කරගෙන හිටියත් අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිපු අවස්ථාවේදී ඒ දුක අපට විඳ දරා ගන්න මේ ධර්මයේ ශක්තිමත් නැහැ. ඔබේ ලස්සන රූප සම්පත්තියක මොහොතෙන් වෙන් වෙච්ච අවස්ථාවේදී අපි කියමු අපේ ලස්සනට තියෙන මූණට මොන හරි අනතුරක් වුණොත් අපේ ළඟම ඉන්න ඥාතියෙක් මිය ගියොත් අපේ ශරීරයට ලොකු අසනීපයක් එනවා කියලා වෛද්‍ය වර්තාවක් ආවොත් අර සිද්ධ කරපු සාමාන්‍ය දාන ආදී පින්කම් වලින් පමණක් අපට පින්තුනි සෑහීමකටපත් වෙන්න බෑ. ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්නේ නිසා සුගතිගාමි වීමට අමතරව සුවිශේෂී කාරණයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒ මොකද කාරණේ? ඒ තමයි දැන් අපි ජීවත් වෙන මානසික ස්වභාවය තේරුම් ගැනීම. අපේ ජීවිතය යථාර්ථය තේරුම් ගැනීම. මොකක්ද ඇත්තටම අපේ ජීවිතේ වෙන්නේ? අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, දිවට රසය, සිතට අරමුණු. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන පහට, ඉන්ද්‍රිය පහට, ඉන්ද්‍රිය හයට, ආයතන හයට රූප ශබ්ද ආදී අරමුණු ටිකෙන් ටික නැඹුරු වෙනවා. ඇසට රූපයක් පෙනීම, කනට ශබ්දයක් ඇසීම, නාසයට ගඳ සුවඳක් විඳීම, දිවට රසයක් දැනීම, ශරීරයට පහසක් දැනීම, සිතට අරමුණක් කියම. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ඇස් කන් නාස ආදී ආයතන රූප ආදී අරමුණුත් හැර යම්කිසි කෙනෙක් ජීවිතේ තියෙනවායි කියලා කියනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ සමස්ත ජීවිතය කියන්නේ මේක. මෙන්න මේ ජීවිත යථාර්ථයේදී අපට යම්කිසි දෙයක් ගැන හඳුනා ගන්න අවස්ථාවේදී අපි යම්කිසි දෙයක් තේරුම් ගන්න අවස්ථාවේදී අපේ මනසේ ස්වභාවය මොකද කියලා තේරුම් ගන්න ඕන. අපි ඇසට රූපයක් දැකලා තේරුම් ගන්න අවස්ථාව, අපි කනට ශබ්දයක් අහලා තේරුම් ගන්න අවස්ථාව, නාසය ආදී මේ ඉන්ද්‍රිය වලට අරමුණක් අපේ අත්විඳින අවස්ථාව තේරුම් ගන්නට ඕන. පින්නතුනි ඇසට රූපයක් පතිත වෙන අවස්ථාවේදී අපේ මානසික ස්වභාවය අනුව ඇස නිර්මාණය වෙනවා. ඒ ඇසේ ස්වභාවයට අනුව රූපය නිර්මාණය වෙනවා. ඉන්පසු ඊට අදාළ චක්කු විඥානය, ස්පර්ශය, රූප සංඥා, රූප සංකේතනා කියන මේ කාරණා ටික වේගෙන් හට ගන්නවා. හටගෙන ඒ ටික ඉක්මනටම නිරුද්ධත් වෙනවා. නිරුද්ධ වෙලා පේනොතනේ අපි යමක් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ කොහොමද? අපි හඳුනාගන්නේ මනසින්. දැන් ඔබට මේ පේන රූපය ඔබ හඳුනා ගන්නකොට ඔබ හිතන් ඉන්නේ ඇසෙන් හඳුනා ගන්නවා කියලානේ. මේ පේන රූපය හාමුදුරු කෙනෙක් කියලා නෙවෙයි පේනොතනේ. බාහිර රූපයක් තියෙනවා කියලා ඔබ ඡායාව හඳුනාගත්තත් ඒ හඳුනාගන්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි, ආයි කොන්සස්නස් එකෙන් නෙවෙයි, ඔබ හඳුනාගන්නේ මයින් කොන්සස්නස් එකෙන්. ඒක නෙවෙයි පින්නතුනේ පුදුමය. අන්න ඒ මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට ඒ මනෝවිඥාණයෙන් හඳුනා ගන්න පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතනා කියන මේ අවස්ථා ගානම නිරුද්ධ වෙලා තියෙන්නේ, සීස් වෙලා තියෙන්නේ. මේක තමයි පින්නතුනේ යථාර්ථය. අපි පිළිගත්තත් නොපිළිගත්තත් මේක තමයි යථාර්ථය. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරසංඛේ කල්පලක්ෂයට අධික කාලයක් කරපු රිසර්ච් එක ප්‍රතිඵලයෙන් සොයාගන්න අනාවරණය මේක තමයි ඩිස්කවරි එක. එතකොට පින්නතුනි ඇස විතරක් නෙවෙයි කන නාසය ආදී මේ සියලු ඉන්ද්‍රිය වලින් මේ පංච ආයතන වලින් අපි යමක් තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න ඇසෙන්වත් කනෙන්වත් නාසෙන්වත් දිවෙන්වත් ශරීරෙන්වත් නෙවෙයි අපි හඳුනාගන්නේ මොහොගෙන්ද හඳුනාගන්නේ මනසින් මනසින් හඳුනා ගන්නකොට ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා විතරක් නෙවෙයි අපි මේ වර්තමාන මනසින් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇත්තටම ඒ බාහිර තේන අරමුණේ ස්වභාවය නෙවෙයි අපේ මනසේ ස්වභාවයන් වැටී තේරුම් ගන්න එක. නමුත් අපට පේන්නේ Taman දැන් මේ තේරුම් ගන්න මේ දැන් එහැට පේන රූපයයි කියලා. නිකන් සරල උදාහරණයක් කියන්නම්කෝ. අපි කෑම කනකොට අපි නිතර යොදා ගන්න උපමාවක් මේක. අපි කෑම කනකොට ඒ කෑම බෙදාගෙන තියෙන භාජන දිහා බලාගෙන අපි කෑම කනවා. කෑම කටේ මිශ්‍ර කළා දත් වලින් හපලා දිවෙන් එහාට මෙහාට කළා රස විඳිනකොට අපි බලන්නේ පිඟාන දිහා. අපට හිතෙන්නේ මේ මොහොතේ රසය දැනෙන පිඟානේ තියෙන ආහාරය කියලා. ඔබ කවදාවත් හිතලා තියේද දැන් මට මේ රසය දැනෙන කටේ තියෙන ආහාරය කියලා? ඔබ හැමදාම හිතන්නේ අර පිඟාන දිහා බල බල වෑංජන ටික බත් ටික බල බල තමයි මේ කටේ රස විඳින්නේ. ඒ වුණත් අපි හිතන අපි හුඟක් උගත් හුඟක් උපාදී අපට තියෙන අපි හුඟක් ලෝකයේ ගැනම දන්නවා කියලා හිතන් ඉන්නේ නේ. බලන්න පින්නොතින අවංකව බලන්න ඔබ ජීවිතේ කිසියම් අවස්ථාවක හිතලා තියේද මේ අවස්ථාවේ දිවට දැනෙන රසය ඔබ භුක්ති විඳිනකොට ඒ රසය දැනෙනකොට ඒ රසය දැනෙන්නේ අර කටේ තියෙන කැම ටික කියලා. ඒක ඔබට දැනුනනම් ජීවිත එක දවසක් හරි කටේ තියෙන ලස්සන කැම ටික එළියට අරන් බලයි. එච්චර රස තියෙන කැම ටික කොයි තරම් ලස්සන නැද්ද කියලා පින්තූරයක් හිම ගහ ගන්න ඕන කියලා ඊටට ගත්තොත් කොහොම වේද? පින්නොතුනි මේ යථාර්ථයම තමයි අපේ සියලුම ජීවිත යථාර්ථය. අපි ඇසට රූපයක් පේනකොට ඉස්සරහා බලාගෙන ඉන්න අර පිඟාන දිහා බලාගෙන ඉන්න වගේ ඉස්සරහා බලාගෙන ඉන්න. කනට ශබ්දයක් ඇහෙනකොට අනේ අහවලාගේ සින්දුව හරි ලස්සනයි කියලා අහගෙන ඉන්නේ. නාසයට සුවඳක් දැනෙනකොට අනේ මේ සෙන්ට් එක මේ මල හරි ලස්සනයි කියලා බාහිර බලාගෙන ඉන්නවා. නමුත් අපි ඉන්නේ ආපස්සේ ඉන්නේ පිටපස්සේ ඉන්නේ. මේ නිරුද්ධ වෙච්ච අතීතයේ ඉඳගෙන වර්තමානයේ අවිද්‍යාවෙන් ඉස්සරහා බලාගෙන ඉන්නවා. පින්නොතුනි මෙන්න මෙහෙම ඉන්නකන් අපිට මොකද වෙන්නේ? අපි ඇසට රූපයක් පේනකොටම ඒ පේන රූපේ බාහිර රූපේ ඇස බැස ගන්නවා. විඥානේ බැස ගන්නවා. මේ පේන්නේ බාහිර දෙයක් කියලා හිතනකොටම මොකද වෙන්නේ? අන්නේ රූපය තමා නොදෙනුවත් මේක තමාගේ කරගෙන තියන්නේ. ආයි මගේ කියලා හිතන්න ඕන කියලා එකක් නැහැ. බාහිර මේ පේන රූපය කියලා දැක්ක ගමන් බාහිර කියලා ඊට අදාළ වූ සියලුම හේතු ටික සකස් වෙලා තියෙන්නේ මේ අවිද්‍යාවත් එක්කම. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං අවසන් වෙන්නේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියලා. අවසන් වෙන්නේ ප්‍රිය විප්‍රෝග ආදී දුක් සමුදායකයකට වැළඳගෙන තමයි අවසන් වෙන්නේ. ඊළඟට මේක යම්කිසි කෙනෙක් හරියට අසා දැනගත්තොත් දැනගෙන මේ ඇසට පේන රූපය පේන අවස්ථාවේම තේරුම් ගත්තොත් මේ පේන්නේ මනසින් කියලා මෙන්න මේක තමයි දුක නිරෝධය කියලා කියන්නේ. දුකේ නිරෝධය කියලා කියන්නේ. බාහිර රූපය ඇසට පේනකොටම තමා දන්නෝ අර පිඟානේ කැම ටික වගේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කැම ටික වගේ තමන් මේ බලන රූපය මේ වෙලාවේ අත්විඳින්නේ මනසින් අර නිරුද්ධ වෙච්ච රූපය අරබයා කියන එක දන්නවා. පින්නතුනි මෙන්න මේක තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන ධර්මය. මෙන්න මේක යම්කිසි කෙනෙක් දැනගත්තොත් ඔහුට තේරෙනවා දුක නිදහස් වෙන නම එකේ කරන් තියෙන කියලා. අවිද්‍යාවෙන් ඉඳලා දුක් ටික වැළඳ ගන්නවද? ළඟම ඥාතින් මිය යනකොට ඒ දුක් ටික විඳිනවද? නැත්තම් දුකෙන් නිදහස් වෙලා අනිත් පැත්තට යනවද? උඩුගම් බලා යනවද කියලා තීරණය කරන මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පින්නතුනි සුගතිගාමි වෙන මේ දර්ශනේ ඕන්නේ. දැන් කරන පින්කම් ටික කරගෙන ඉන්න. අනිත් අයගෙන් බැනුනොත් අහගෙන අනිත් අයටත් බැනගෙන රූප ටික පිළිබඳව විශ්වාසය තියලා අඬහඬ ඉන්න කමන්නේ. සුගතිගාමි වෙන්න පුළුවන්. දිවෙරෝකෙත් යන පුළුවන් කරන පින්කම් වලින්. දුකෙන් නිදහස් වෙන මේ දර්ශනේ ඕන්නේ. දැන් කරන වැඩ කටයුතු ටික කරන්න මේ දර්ශනේ අවශ්‍ය නැහැ. නමුත් ඔබ කැමති නම් අනිත් අය බැනුම් අහන දෙයින් අනිත් අය බනින එකෙන් බේරෙන කැමති නම් ඒ වගේම බාහිර පුද්ගලයන් වෙනස් වෙනකොට වියෝ වෙනකොට ඒ දුකට නිදහස් වෙන කැමති වෙන්න නම් කැමති වෙනවා නම් මෙන්න මේ දර්ශනෙට එන්න ඕන පින්තුනි. ඒ විතරක් නෙවෙයි. ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළුණා කියලා දැනගන්න කැමති නම් ඇත්තටම ඔබ සම්බුද්ධෝත්පාද කාලයක අසිරිය විඳගන්න කැමති නම් ඒ විතරක් නෙවෙයි ඔබේ හිතේ ලස්සන දැක ගන්න කැමති නම් ඔබ අප පින්තුනි තාම අපේ හිතේ ලස්සන දැකගෙන නැහැ. අන්නේ හිතේ ලස්සන දැක ගන්න නම් මෙන්න මේ ධර්මයට අනිවාර්යෙන් වෙන්නට ඕන. අද අපි ලස්සන දැකලා තියෙන අපේ රූපේ. ඒ රූපේ ලස්සන කරන්න පිනුතින් දවසට පැය කීයක් වැය කරනවද? ඔබ මමංගව හිතලා බලන්න. කණ්ණාඩිය ළඟට දවසට කී පාරක් යනවද? කොයිතරම්නම් ඇඳුම් ටික මේ සෙරෙප්පු ටික මේ සංවර්ධනය කරගන්න හොඳට තියාගෙන කොච්චර මහන්සි වෙනද කරාට කමක් නැහැ පිනුතින්. නමුත් කිසි දාක පිනුතුනේ මේ තෘප්තියක් අපට ලැබෙන්නේ නැහැ. එකක් කල ඉවරනකොට තව ටිකක් ජරා වෙලා. මේක තමයි ස්වභාවය. ගෙදර එක පැත්තක් අස්පරස් කරනකොට වෙන පැත්තක් අපිරිසිදු වෙලා. මෙහෙ හොඳ ඇඳුමක් ඇඳලා පැය ගාණක් ඉන්නකොට ඒ ඇඳුම අයින් කරන්න වෙලා. ඊට පස්සේ ඒක හොදන්න වෙලා. අලුත් ඇඳුමක් ගන්න වෙලා. මෙහෙම මෙහෙම පිනුතුනේ අපි ජීවිත කාලෙම මේ බාහිර ලස්සන කරන්න ගියේ. නමුත් ඊට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා. හරියට මනස පිරිසුදු කරගත්තොත් බාහිර දේ ගැන අපි එච්චර බොරි වෙන්නේ නැහැ. අපට ඊට වඩා ලොකු දෙයක් අපේ අභ්‍යන්තරේ තියෙනවා. එතකොට දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ අසකන ආදී ඉන්ද්‍රිය වලට මුලින්ම ඇතිවන සත්‍යයට කියනවා දුක සත්‍ය කියලා. ඒක දුක් විඳින අර්ථයෙන් නෙවෙයි, ඒක යථාර්ථයක් වශයෙන් තියෙන සත්‍යය. අන්නේ දුක සත්‍ය පිළිසින් දැනගත්තොත් එයා දුක සමුදයට යන්නේ නැහැ. රූපය තියෙන්නේ බාහිරේ කියලා බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. එයා අභ්‍යන්තරේ පැත්තට එනවා. අන්නේ අභ්‍යන්තරේ පැත්තට ඒමඩ කියනවා දුක නිරෝධය කියලා. අන්නේ දුක නිරෝධය කරන මාර්ගයට කියන මොකක් කියලාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. පින්නොතුනි මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ සත්‍ය හතරය තේරෙනකොට ඔහුට පටිසම්පාදයේ තේරිලා ඔහුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. පින්නොතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය පැවිදි වුණා. ඇතැම් විට රජ කුමාරවරු ඇතැම් විට සිටු කුමාරවරු මහා ධනස්කන්ධයක් තිබිද්දී ඇතැම් විට හෙට වෙන දවසේ ගියක් හදලා ගියේ පදිංචි වෙන තිබිච්ච අවස්ථාවේදී හෙට වෙන දවසේ විවාහ මංගල්‍යයේ තියෙන අවස්ථාවේදී හෙට රාජාභිෂේකය කරන්න තිබිද්දී අද දවසේ මහණුණා. පින්නතුනි ඇයි කට්ටිය මහණුනේ? ඔබ හිතනවද බුදුරජාණන් වහන්සේගේ ඉරිදවල දැකලා කියලා? අර ස්වාමීන් වහන්සේලා සිය ගානක් එක දිගට පෙරහැර යනවා දැකලාද? නෑ පින්නතුනි. ඒ සියල්ලටම වඩා ඒ පැවිදි උනේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් අරන්. වැඩි දෙයක් තබා මේ අය පැවිදි උනේ බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලවත් නෙවෙයි පින්නතුනි. යමක මහා ප්‍රාතිහාර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් පාන්න පුළුවන් සුවිශේෂ ඉරිදි බලය. එක විට ශරීරයෙන් ගිනි කඳක් ජලයත් විහිදවන ඉරිදි බලය. මේකටවත් නෙවෙයි පින්නතුනි පැහැදුනේ. මොකටද පැහැදුනේ? පැහැදුනේ මෙන්න මේ දුකේ හට ගැනීම සහ නිරෝධය කියන මෙන්න මේ කාරණේ පැහැදිලි කරනකොට ඔවුන් තේරුම් ගත්ත මේ මොනවද කරන්න කියලා. ඒකෙන් කියන්නේ හැම දිනටම පැවිදි වෙන කියන එක නෙමෙයි මේ කියන්නේ. පින්නතුනි මෙන්න මේ යථාර්ථයට අපි ජීවිත කාලය තුළ යන්න ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් අපි ඇති වෙන්නට ඕන. මෙන්න මේක තමයි කියන්නේ සද්ධාහති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. The confidence in what the Buddha realized. Buddha's understanding. පින්නතුනි මෙන්න මේ தත්ත්වය යම් කිසි කෙනෙකුට අසහ දැනගත්තොත් ඔහුගේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකක්ද වෙනස? ඒ තමයි මේ සංසාර චක්‍රෙන් ඉක්මලා ඉක්මනටම දුක් ටිකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඇයි හෙට වෙන දවසේ අපේ ළඟම ඥාතියෙක් මිය ගියා කියන දොරකඩන පණිවිඩය අපට එන්න පුළුවන්. ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයා ඔබ ජීවිත කාලෙදිම මිය යන පුවත ඔබට අහන සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ දුක් ටික එන්න කලින් මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන මාවතක් මේක. මෙන්න මේ දර්ශනය පැනවිච්ච කෙනෙකුට ඔහු යම්කිසි පරිත්‍යාගයක් කළ කැප වෙන ඔහුගේ වීරියක් හට ගන්නවා. අන්නේ වීරියක් හටගත්තු කෙනාගේ ළඟ ලක්ෂණ ටිකක් පිහිටනවා. අන්නේ ලක්ෂණ ටික තමයි පින්නතුනේ මේ කර්ණිමෙත සූත්‍රයෙන් කියන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා කරණීය මත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. යම්කිසි ශාන්ත පදයක් කරා යම්කිසි කෙනෙක් යන කැමති නම් අන්න ඒ කෙනා විසින් මෙන්න මේ ලක්ෂණ ටික යාගල තියෙනට ඕන. පින්නතුනේ බොහෝ දෙනෙක් මේ කරුණ විස්තර කරනවා එදිනදා කටයුතු වලට පහසු වෙන කියලා. දැන් සක්කෝ කියවම දක්ෂ වෙන්න, ආහාර පාන වෙන දක්ෂ වෙන්න, ඉගෙන ගන්න දක්ෂ වෙන්න, උපාධි ගන්න දක්ෂ වෙන්න, ඒවා කියන්නේ. පින්නතුනේ ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. මේ ඍජුවම කියන්නේ නිවන් මාගේ යන්න පුද්ගලයාගේ තියෙන දක්ෂතා ටික. අන්නේ දක්ෂතා ටික ඇති කරගන්න කලින් මේ සූත්‍රයේ අවසාන ගාථාව තමයි වැදගත්ම ගාථාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දහං නහි ජාතු ගබ්බසෙයං පුනරේතීති කියන කාරණේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා මේ සූත්‍රයේ විස්තර වන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. මුලින් කරුණු 14ක් විස්තර කරනවා. දක්ෂ බව, ඍජු බව, මනාව ඍජු බව, මෘදු බව, අනතිමානි බව ආදී ගුණාංග 14ක් විස්තර වෙනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනාවෙන් සමතය උගන්වනවා. අවසානයේ ප්‍රඥාව දර්ශනය උගන්වනවා. මෙන්න මේ දර්ශනය කියන අවසාන කාරණය පින්නතුනේ මුලටම ගන්නට ඕන. මේක තමයි කියන්නේ සම්මා දිට්ඨි පුරේජවන් කියලා. බොහෝ විට අපි අන්තිම ගාථාව අසන්න විස්තර කරන්නේද? එතැමිට අන්තිම ගාථාව විස්තර කරන යනකොට කාලයක් ඉවරයි. මන නවත්තන්නත් වෙලා. නමුත් පින්නතුනේ අන්තිම ගාථාව තමයි මුලටම ගන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපෙමින මොකද දෘෂ්ටි කියලා කියන්නේ? එක පැත්තකින් ඇත කියන අන්තයේ ශාස්ත්‍ර දෘෂ්ටිය, අනිත් පැත්තෙන් නැත කියන අන්තයේ උච්ඡේද දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇසට රූපයක් පේනකොට මේ ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ. ඇසට රූපයක් පේනකොට ඒ වර්ණ රූපයට ලක් වෙන රූපයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒක ඒ වෙලාවට හටගන්න රූපයක්, ඒක දිගට තියෙන රූපයක් නෙවෙයි. ඇසේ ශක්ති ප්‍රමාණයට අනුව ලැබෙන රූපයක් තමයි අපි මේ දකින්නේ. රූපේ යථාර්ථය නෙවෙයි මේ දකින්නේ. අපේ ලෙන්ස් එකට අනුව තමයි මේ රූපේ පේන්නේ. ඒ ලෙන්ස් එක තීරණය වන්නේ ලෙන්ස් එක ගන්න වියදම් කරපු සල්ලි. මොකක්ද ඒ සල්ලි? ඒ සල්ලි තමයි කර්මයෙන් උපයගත්තු තමන්ට ඉන්න කර්ම ශක්තිය. අන්නේ කර්ම ශක්තියට අදාළව තමයි මේ හැ නිර්මාණය කළ දෙන්නේ. ඒ ඇහැට මේ වෙලාවේ මිනිස්යන් ටිකක් විතරයි පේන්නේ. එහැ දිනු කරොත් මෙතන ඉන්න දෙවරු ටිකක් පෙනේ. එහැ තවත් දිනු කරොත් මෙතන ඉන්න මිනිස්සු ටිකක් පෙනේ. එතකොට මේ පේන්නේ ඇත්තටම තියෙන යථාර්ථය නෙවෙයි. දැන් අපි අහස බලනකොට, නිකම් බලනකොට අපට ස්ථායිකක් වගේ පේනවා. අපි දිනු කරපු උපකරණයකින් බැලුවොත් අපට පේන එක ගැලක්සියක් කියලා. ඊටත් වඩා දිනු කරපු උපකරණයකින් බැලුවොත් පේනවා මේ ගැලක්සි මිලියන ගණක් කියලා. එතකොට ඇත්තටම මොකද ඇත්ත? අර එක තාරකාවද? ගැලක්සියද? ගැලක්සිස් මිලියන ගණනද? පින්නතුනේ යථාර්ථය කියන්නේ මේකක්වත් නෙවෙයි. යථාර්ථය කියන්නේ ඒ මොහොතට තමන්ගේ ඇහැට පෙන්වන දෙන ස්වභාවය. ඒක හේතුඵල ධම මත ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන කාරණේ. මේ හේතු ටික නිසා මේ මොහොතේ හටගන්නවා හේතු නිරෝධෙන්. එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් මේක. සම්මුති සත්‍ය අනුව ඒ ග්‍රහලෝක තියෙන ඒ කතාවනේ අපි මේ කියන්නේ. ඒ කතාව තේරුම් ගත්තට දුක නිදහසන පුළුවන් කමක් නැහැ. ඒක ඕනම් බලලා වැඩි වුණොත් ඇටම් එක බෙදලා ඇටම් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ටිකේ වෙනස් වීම බලන්න පුළුවන්, එච්චරයි කරන්න පුළුවන් කම තියෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ සත්‍ය, මේ හේතු නිසා හටගත්තු මේ දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වීම කියන දේ දැකගත්තු කෙනා ඔහු අනිත්‍යයක් දකිනවා, දුක්ඛයක් දකිනවා, අනාත්මයක් දකිනවා. මේක තමයි ඉම්පර්මනන්ස් එක කියලා කියන්නේ. අනිත්‍ය සහ විපරිණාමය කියලා දෙකක් තියෙනවා. ඉම්පර්මනන්ස් ඇන් චේන්ජින් කියලා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි විද්‍යාඥයන් වශයෙන් බලන්නේ මේ චේන්ජින් කියන එක. ඉන් පර්මනන්ස් කියලා වචනේ දාන තමයි. නමුත් බුද්ධිසම් වල ඉන් පර්මනන්ස් කියන්නේ අනිත්‍ය කියන එක. ඒ අනිත්‍ය කියන්නේ හුදෙක් චේන්ජින් එක විතරක් නෙවෙයි. ඒ මොහොතට හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේක අසා දැනගත්තු කෙනා දන්නව. එහෙනම් දුකෙන් නිදහස් වෙන නම් මේ මාර්ගයට ඉක්මනටම එන්න ඕන. ඒක දැනගත්තු කෙනා ඉක්මනටම ඔහුගේ ගුණ දහම් ටිකක් පිළිහිටනවා. සක්කෝ මේ සඳහා දක්ෂ වෙනවා ඒකන. ඉක්මනටම බණ දහම් අහලා මේ ස්කිල් එක හදා ගන්නවා. උජෝච යතනත්තා ඍජු වෙනවා. ඔනස්ටි කියන එක. මේ ගමන් මාර්ගය යන අවංක උත්සාහයක් දරනවා. නිකන් අවංක භාවයක් නෙවෙයි සූජෝච වඩාත්ම ඍජු වෙනවා. ඍජු බව කියන එක දෙපාරක් කියනවා. ඔනස්ටි ඇන් අප්‍රයිට් කියලා. ඇයි පින්නතුනේ මේ දෙපාරක් කියන්නේ? තමා කරන හැම දෙයක්ම අවංකව කරන්නේ. මොකක්ද අවංක බව? යමක් කරනකොට මම මේක කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්න දඩු කරගන්නද කියලා බලනවා. ඒ තරම් අවංක වෙනවෝ. මුදු හදවතේ මෘදු බව ඇති කරගන්නවා. අනතිමානී මානෙ ටික ටික අඩු කරගන්නවා. ඊළඟට සන්තුෂ්ස කෝච සුබරෝච ලද්ද දෙයින් සතුරු වෙනවා. සුබර බඩු බාණ්ඩ අඩු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අප්පකිච්චෝච කටයුතු අඩු කරගන්නවා. කටයුතු නොකර ඉන්නව නෙවෙයි තමන්ට අදාළම කරුණට විතරක් තමා පෙළගස්සන ඕඩේකට හදනවා. දොඩම් කොට බදාගත්තු වගේ හැමදේම කරන්නේ නැහැ. දැන් ඌට ස්පිරිචුවල් ගෝල් එකක් තියෙනවා. ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙනවා. අනවශ්‍ය දේවල් අත ගහන්නේ නැහැ. ඔහු කරන සියලුම දේවල් ඉතාම මැනවින් තමාගේ ආධ්‍යාත්මික ගමනට හානියක් නොවන විදියට වැඩි දෙයක් තබා දරුවෙක් හැදුවත් විවාහයක් වුණත් රැකියාවක් කළත් ඇඳුමක් ගත්තත් වාහනයක් ගත්තත් මේ හැමදේම ගන්නේ තමන්ගේ නිවන් මගට උපකාරයක් සඳහා. ඊළඟට සල්ලහෝක බුද්ධි සැහැල්ලු ගති පැවතුම් වලින් යුක්ත වෙනවා. සන්තේන්ද්‍රියෝච තමන්ගේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්නවා. නිපකෝච ඉතාම නුවණැති කෙනෙක් විචක්ෂණ බුද්ධියකින් යුක්ත කෙනෙක් වෙනවා. අප්පගබ්බෝ ඒ කෙනාගේ ප්‍රගල්භ ගතිය දඩම්බර ගතිය අඩු වෙනවා. not stubborn කියන එක. කුලේසු අනනුකෙද්දෝ less attachment to the families. කුලයට තියෙන ආසාව බැඳීම ටිකෙන් ටික ඔහුගේ අඩු වෙනවා. පින්නතුනි මේ කිසිම දෙයක් අපට හිතලා කරන්න පුළුවන් කමක් නැහැ. මේ කිසිම දෙයක් දැඩි ආයාසයෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ලක්ම වෙන්නේ පින්නතුනි අර ලෝකෝත්තර දර්ශනය ගැන මේ විෂන් එක ඇති වෙච්ච කෙනාට ඉබේම හට ගන්නවා. මේක හටගන්න ඇතැම් විට කාලයක් ගත වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට පින්නතුනි ධර්මයේ අහපු පළවෙනි අවස්ථාවේදී මේ ස්කිල්ස් ටික පිළිහිටම ඔහුගේ. අඟුලිමාල හිම කෙනෙක්. මේ මැසේජ් එක ඇහුවා අහපු ගමම ඔහුගේ ළඟ මේ ගුණාංග ටික සියල්ලක්ම පිළිහිටියා. අවසානයේ සඳහන් කරනවා නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. නුවණැතියයි දොස් කියන එක සුළු වරදක් අතෝ කරන්නේ. He doesn't do any slight wrong conduct which is censored by the wise. ඒ තරම ශික්ෂණයකට එනවා පින්නතුනි. ඇයි මෙහෙම එන්නේ? දැන් ඔහුට තමගේ ජීවිතයේ තියෙන වටිනාම දේ තමගේ හිත. වෙන කිසිම දෙයක් ඔහුට එච්චර වටින්නේ නැහැ. වැඩි දෙයක් තමහුට දරුවෙක් අත් එච්චර වටින්නේ නැහැ. වටිනකම අඩු වුණා නෙවෙයි. නමුත් ඊට වඩා වටින ඉහළ තැනක තමගේ හිත ඉහළට ඔසවා තියෙනවා. ඇයි ඒ තමන්ගෙන් ළඟ ඉන්න දරුවෝ ටික කවදා හරි වෙන කෙනෙකුට බාර දෙන්න වෙනවා. නිකම් බාර ගන්න අකමැති නම් සල්ලි ටිකක් එක හරි බාර දෙනවා. එහෙමත් අකමැති නම් ගෙදර තියෙන ඔක්කොම ටික ලියලා දෙන හරි බාර දෙනවා. පින්නුතුනි මේකයි යථාර්ථය. මෙන්න මෙවැනි යථාර්ථයක් මත උ තේරුම් ගන්න ඔහුට තියෙන සැබෑ පිළිසරණ නියම ඇසුරන්ස් එක, ඉන්සුරන්ස් එක, සේෆ්ටි එක, රෙෆියුජ් එක මොකද්ද? තමන්ගෙම හිත. අන්නේ හිත ලස්සනට උ තියා ගන්නවා. කිසිඳු කෙනෙකුට ඒ හිතට හානියක් කරන්න දෙන්නේ නැහැ. ඒ හිතට දුකක් එන්න දෙන්නේ නැහැ. ඒ හිතේ තියෙන සාමකාමීව පැහැර ගන්න කිසිම දෙනෙකුට හෝ උත්සාහ කරාට අවස්ථාව දෙන්නේ නැහැ. වෙනත් විදියකින් කියනවා නම් බාහිර රූප ශබ්ද ආදී වෙනස් කළා ඔහුගේ හිත කම්පාවටපත් කරන්න බෑ. ඇයි? ඔහුට ඊට වඩා ඉහළ ස්පිරිචුවල් ගෝල් එකක් දැන් තියෙනවා. අන්නේ ගෝල් එක තමයි ඔහුගේ ඉහළම ඉලක්කය. ඔහු අනිත් යුතුකම් ටික කරනවා, දැන් කරනවා වගේම දරුවන්ගේ යුතුකම් ටික කරනවා, රැකිරක්ෂා ආදියත් කරනවා. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ අපි වගේම කෙනෙක් සාදයකටවත් යන්න පුළුවන් ගිහිල්ලා අනිත් පැත්තක සුහඳ වෙන්නවා, සිනහසල ඉන්නවා. නමුත් ඔහුගේ අභ්‍යන්තරේ වෙන වැඩක් යන්නේ. ඔහු මේ සියලු කටයුතු වල සම්බන්ධ වෙද්දී ඔහු ආධ්‍යාත්මික ගමනකයි මේ යන්නේ. අන්නේ ගමන යන කෙනාගේ ළඟ තියෙන සුවිශේෂී ගුණාංගයක් මේක දක්වනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව වැඩෙනවා. ගාථා කිහිපයකින්ම සඳහන් කරන්නේ විවිධ තලවල ඉන්න අය, කුඩා සත්වයන්, ලොකු සත්වයන්, මහත් අය, හීන අය, පෙනෙන අය, නොපෙනෙන අය, සුත්‍ර ජීවීන්, දස දිසාගත සියලුම සත්වයන්, අසම්බාධං, අවේරං, අසපත්තං, කිසිදු සම්බාධකයක් නැතුව සියලුම දෙනා කෙරෙහි ඔහු දැන් මෛත්‍රිය පතුරවනවා. ඇයි? ඔහු දැන් මේ ආධ්‍යාත්මික ගමන කියන්නේ, ඒ ආධ්‍යාත්මික ගමනේදී ඔහු දන්නවා මේ රණ්ඩු සරවල් වල මේ ගමන යන්න බෑ කියලා. අපි වාහනයක යද්දී, බස් එකක යද්දී, ෆ්ලයිට් එකක යද්දී රණ්ඩු නොති මොකද වෙන්නේ? අපේ ගමන ගමනාන්තයට යන්න පුළුවන් කමක් නැහැ. බස් එකක යද්දී බස් එක යන අය කිරි රණ්ඩු නොතින් අපේ ගමනාන්තයටනේ පොලිසියට තමයි යන්නේ. පින්නතුණන්නේ නිසා මේක මේ ආධ්‍යාත්මික ගමනක්. අපි මේක අවසානය නෙවෙයි, මේ ට්‍රාන්සිට් එකක් පින්නතුණි. අවුරුදු 100ක් ජීවත් වුණත් මේක ඩෙස්ටිනේෂන් එක නෙවෙයි, මේක ට්‍රාන්සිට් එක. මෙතෙන්දී පින්නතුණි ගැටලු ඇති කරගන්න එපා, තේරුමක් නැහැ. බැනුම් අහගෙන හරි ගුටි කහගෙන හරි අපි ඉදිරියට යන්නට ඕන. මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්න ඕන අපි. ඒ ගමනට හානියක් කරගන්න හොඳ නැහැ. ඒ ගමනට හානියක් කරගත්ත කියන්නේ මොකද්ද? අපේම හිතට අපි හානි කරගත්තා කියන එක. අපේ හිත අනිත්‍යයට පාලනය කරන අවස්ථාව දුන්න කියන එක. අපි කේන්ති ගත්තාම අපි විසින් අපටම දඬුවම් දී ගන්න පින්නතුන් වෙන කවුරුවත් දඬුවම් දෙන්න ඕනේ නැහැ. ඔබ බලන්න, ඔබ කේන්තින් ඉන්න අවස්ථාවේදී ඔබ සතුටින්ද ඉන්නේ කියලා. ඔබ කාට හරි බනිනකොට, අමනාපෙන් ඉන්නකොට වටේ ඉන්න අය ඔබ ගැන සතුටින්ද ඉන්නේ? ඔබ ගැන ගුණ කියනවද? ඔබ ගැන විතරන්නේ පින්නතුන් ඔබේ අම්ම තාත්තට කරන නිග්‍රහයක එක. එහෙම කරන්න එපා. අපි මේ කොච්චර ඉහළ දහමක්ද මේ අහන්නේ? මෙවැනි ඉතාම ඉහළ දහමක ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අහන අවස්ථාවේදී අපේ කැපවීමක් ජීවිතය කරන්නට ඕන. අන්නෙහි දී සඳහන් කරනවා, නපරෝ පරන්නි කුබ්බෙහෙත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක මිච්ඡේය. ඕ කිසිම කෙනෙක් රවටන්නේ, කිසිම කෙනෙකුට අවමන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, වෙනත් දෙන්නෙක්වත් ඔහු ගහ බැන ගනිද්දි කැමති වෙන්නේ නැහැ. මෛත්‍රියේ මේ ඉහළ අවස්ථාවක් කියන්නේ වෙන කෙනෙකුට ද්වේෂ කරන විතරක් නෙවෙයි පින්නතුනි, වෙන කෙනෙක් රවට්ටන්නේ නැහැ, වෙන කෙනෙකුට අවමන් කරන්නේ නැහැ. තමන්ගේ හතුර දෙන්නෙක්වත් පින්නතුනි ගහ ගන්නකොට සතුටු වෙන්නේ නැහැ. ඇතැම් විට අපි සතුටු වෙනෝනේ, අපි අමනාප දෙන්නෙක්ම රණ්ඩු වෙනකොට පොඩි හිනාවක් එනෝ නේද? පින්නතුනි එහෙම එනවා නම් මතක තියාගන්න, අපි ඇත්තටම මේ ආධ්‍යාත්මික ගමට ඇවිල්ලා නැහැ පින්නතුනි. අශෝක රජතුමා ඒ දාස්‍ය ලිපි වල ලිව්වා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මයේ පිළිපදිත්වා කියලා ප්‍රාර්ථනා කළා. සෙල්ලිපි වල ලිව්වා, තමන්ගේ සතුරෙක්වත් සතුරෝ දෙන්නෙක්වත් ගහගන්නට කැමති නැහැ පින්නතුනි. ඒ තරම්ම ඉහළම මට්ටමකට මේ සාමාන්‍ය තලයේ ඉන්න පුද්ගලයා බුදුරජාණන් වහන්සේ විසින් අස්පෝ ඔසවා තබනවා. ඒ ඉහළම අග්‍රස්ථානයක් විදිහට සලකන්නේ මාතා යථානි යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්නේ එකම දරුවාට දක්වන සෙනෙහස ආදරය වගේ සෙනෙහසකින් ලෝකේ හැම දෙනා කෙරෙහිම බලනවා. පින්නතුනි මේ මට්ටමට මනස ආවොතින් බලන්න ඔබේ ජීවිතය ඇතිවන වෙනස කොහොමද කියලා. ඔබ කෑම ටිකක් කනකොට, ප්‍රීවෙහක යනකොට, මාර්ගයක යනකොට, ඔබේ ළඟට සේවය ලබා ගන්න කෙනෙක් එනකොට, ඒ කෙනා කෙරෙහි ඔබට දරුවෙක් වගේ බලන්න පුළුවන් නම් කොච්චර වෙනසක් වේද පින්නතුනි? මේ වෙනස මේ මානසික පරිවර්තනයේ මුළු තමන්ගේ ෆිසිකල් බොඩි එකටම බලපානවා. මුළු සිස්ටම් එකම වෙනස් වෙනවා පින්නතුනි. අන්නේ නිසා තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ ලෙස මෛත්‍රී භාවනාව සඳහන් කළ තියෙන්නේ. මෛත්‍රී භාවනාවෙන් මේ මට්ටමට හිත දිනුනොතින් කෙනෙක් ඒ කෙනාට කියන්න ඕනද මාන කරන්න එපා කියලා? ආඩම්බර වෙන්න එපා කියලා කියන්න ඕනද? ලෝභකම් කරන්න එපා කියලා කියන්න ඕනද? අනිත් පැයට ද්වේෂ සාගතව බණින්න එපා කියලා කියන්න ඕනද? ඒ දුර්ගුණ මුකුත් පින්නතුනේ සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කෙනෙක් තමන්ගේ දරුවෙක් හා සමානව බලන්න පුළුවන් නම් එතෙන්දි වෙන පින්නතුනේ මානසික පරිවර්තනය තමයි බුදු දහමේ ඉහළම පරිවර්තනයක් විදිහට සලකන්නේ ලෞකික මට්ටමේදී. අයි අපි එහෙම කළ යුත්තේ පින්නතුනේ? එකාතකින් මේ ලෝකේ ඉන්න හැම දෙනාම අතීත ආත්ම භවවල අපේම ඥාතීන්. පිටයි කවුරුවත් නැහැ පින්නතුනේ. එක ආත්ම භාවයක හරි අපේ අම්මා තාත්තා වෙච්ච අය මේ. අපේම දරුවෝ වෙච්ච අය මේ. ඒ නිසා අපි මේ මෛත්‍රිය ඇති කරගන්නට ඕන. අනිත් පැත්තෙන් එහෙම නොවුණත් මෛත්‍රිය නැති වෙච්ච ගමම පාඩු වෙන්නේ කාටද? අපිට මේ පාඩු වෙන්නේ. අපේ හිතේ ලස්සන නැති වෙනවා. හිතේ සතුට සම්පූර්ණම නැති වෙනවා. කෙනෙක් පිළිබඳව දැඩි යමනාපෙන් යනවා නම් පින්නොත්නි යම්කිසි අවස්ථාවක වාහනයක අපි කිමු යනවා කියලා. හොඳ උපාදිත කරපු ලොකු රැකියාවක් කරන හොඳ මාර්ගයේ වාහනයක ලස්සන ඇඳුම් ඇඳගෙන ලස්සන ආභරණ පැළඳගෙන යනවා. කවුරු හරි කෙනෙක් එක්ක දැඩි යමනාපෙන් ඉන්නේ. ඒක හිතේට දැම්ම යන්නේ. අර කිසිම දෙයක් මතක් වෙනවද? උපාදිය මතක් වෙනවද? ධනවත්කම මතක් වෙනවද? අඩු ගාණ ඇඳුමවත් මතක් වෙනවද? ඒ ඇඳුමේ තියෙන ආස්වාදයේවත් ඒ වාහනේ තියෙන සුඛෝභෝගී භාවවත් තියෙන තුනේ රට අපට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි හැකිතාක් ඉක්මනින් අපි මේ මට්ටමට එන්නට ඕන. ඒ ආධ්‍යාත්මික ගමනට එන කෙනා මේ මෛත්‍රිය ඔහුගේ අවසාන ඉලක්කයක් නෙවෙයි. මේ මෛත්‍රිය වඩන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමයෙන් කියලා කියනවා. මේ මෛත්‍රිය වඩලා උපරිම වශයෙන් උඩ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. නමුත් ඒ බලාපොරොත්තු වාවත් නෙවෙයි ඔහුගේ තියෙන්නේ. ඒ සමත භාවනාවෙන් ඇති කරගන්නා චිත්ත සමාධිය පාදක කරගෙන විදර්ශනා වඩන්න, අනිත්‍ය දුක වඩා අනාත්ම වඩන්න. පින්නොතනි මෙන්න මෙහෙම කෙනෙක් ජීවිතේ ලස්සන කරගන්නවා නම් ඔහු ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නේ. අර දිට්ඨි චනෝමගම සීලවා කියන දර්ශනෙන් විෂණකෙන් කියන්නේ සම්මා දිට්ඨිය. මේ මෛත්‍රියෙන් කියන්නේ සම්මා සංකප්පය, අව්‍යාපාද සංකප්පය. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්තේ අංග ටිකෙන් කියන්නේ අර මුලින් දැක්වෙන ලක්ෂණ ටික. අවසානයේ ඒ මෛත්‍රිය මිහිම තලයේ තමයි සමාධිය කියන්නේ, සම්මා සමාධිය කියලා කියන්නේ. පින්නතුනි සම්පූර්ණ මේ අපි කොහෙද ඉන්නේ? මේ ඉන්නේ ආරස්මික මාර්ගයෙන්. පොඩ්ඩක්වත් අපිට හෙලෙන දෙන ආරස්මික මාර්ගයෙන්. ලස්සනට හරියට රේල් පීලි දෙකක් උඩ තිබ්බා වගේ අපි ඔය යවන්නේ කොහටද මේ? මේ ආරස්මික මාර්ගය යන්නේ පොඩ්ඩක් අත්‍රේල් පිළෙන් අපට යන්න දෙන්නේ. මේ දර්ශනීය සම්මාදිටිය හරියට ලැබුණා නම් ඔහු එක පැත්තකින් සුගති ඉලක්ක කරගෙන යන්නේ. සුගති නැමැති ස්ටේෂන් එකට යන්නේ. අනිත් පැත්තෙන් නිවන නැමැති අවසාන ඩෙස්ටිනේෂන් එකට ඔහු යන්නේ. මෙන්න මෙහෙම යන කෙනාගේ අභ්‍යන්තරී විශාල පරිවර්තනයක් වෙනවා. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. යමක් කරනකොට තමන් මේක කරන්නේ තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා තමා මේක මෙෂර්මන්ට් එක. ඒ විතරක් නෙවෙයි. තමන් තීරණයක් ගන්නකොට බලන්න මේ තීරණය ගන්නේ ඒ අවස්ථාවේදී සතර අගතියට ගිහිලද නැද්ද? නැත්තම් ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ කරුණු හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ පර්සනලිටි බලන්නේ මෙතනින්. උගත්කම නෙවෙයි බලන්නේ පින්නතුනි. යම්කිසි තීරණයක් ගන්නකොට වචනයක් කතා කරනකොට එයා කතා කරන්නේ එයා ඡන්දයෙන් අගතියට ගිහිලාද? ඒක යන කැමැත්තෙන්ද? නැත්නම් ද්වේෂෙන්ද? නැත්නම් බයෙන්ද? මොහෙන්ද කියන එක බලනවා. මේක ඊටාම සියුම් විදිහට ඔබ ගැන අධ්‍යයනය වෙනවා. ධර්මය දන කෙනෙක් ඉන්නවා. ධර්මය නොදැන ගත්තත් ඔබේ ළඟම ඉන්න දරුවන් අම්මා තාත්තා දෙන්න මේ වගේ මට්ටමේද කියලා බලනවා. බයස් තියෙන කෙනෙක්ද නැද්ද කියන එක හොඳට දරුවෝ ඔබගෙන බලාගෙන ඉන්නේ. ඔබට කවදාවත් කියන්නේ නැහැ ඒක. නමුත් ඔබගෙන අවසාන ගෞරවය ඇති වෙන්නේ මෙෂර්මන්ට් එක මේක. ඔබ වැඩිපුරම කැමති දරුවන්ට. ඒ දරුවන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ගේ හිත් දිනා ගන්න ඕන. ඒ හිත් දිනා ගන්නේ ඔබට තියෙන උපාධි ගණන්වත්, ඔබ බැංකු පොතේ දරුවෝ වෙනුවෙන් සම්පත් කරපු සල්ලි වලින්වත් නෙවෙයි පින්නතුනි. සම්පූර්ණ මේ කන්ෆිඩන්ස් එක ඇති වෙන්නේ මෙන්න මේ ගුණංගත් එක්ක. අන්නේ ගුණාංග වලින් විසිරුවන ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. එනිසා යම් කිසි කෙනෙක් මේ ගමන මගේ යනවනම් ඔහු මේ යන්නේ නිවන් මගේ මේ ගුණාංග එකකවත් පින්නතුනේ තිබෙන්නේ නැහැ සාමාන්‍ය ගුණාංග නෙමෙයි මේ තියෙන්නේ සක්කෝ උජෝච සෝජෝච මුදු අනතිමානි සන්තුෂ්සකෝච සුබරෝච අපකීච්ඡෝච සල්ලනගුත්ති සන්තින්දිරෝච මේ එකම ගුණාංගයකත් පින්නතුනේ තිබුණේ නැහැ සත්තු ඝාතනය කරන්න එපා කියලා සොරකම් කරන්න එපා කියලා මත්පැන් පානය කරන්න එපා කියලා කාමවර්ධන හැසිරෙන්න එපා කියලා බොරු කියන්න එපා කියලා මේ කිසිම ගුණාංගයක තිබෙන්නේ නැහැ. වැඩියත් තව කලගුණ සලකන කියලාවත් නැහැ. ඇයිකට හේතුව? ඇයිකට හේතුව? අවසමෙන්ද මහත්තයා? ඇත්තෙම මේ මට්ටමට එනකොට ඔහු සුගතිගාමි වෙන්න අවශ්‍ය සියලුම පදනම දාලා තියෙනේ ඔහු. ඔහු පංචශීලය අනිවාර්යයෙන්ම රකින ඊට වඩා ඉහළ තලයකට යන කෙනෙකුටයි මේක අවශ්‍ය වෙන්නේ. මේක අවශ්‍ය වෙන සම්පූර්ණයෙන්ම මේ මොහොතේ දුක් ටික නිදහස් වෙන්න. හැබැයි එක තැනකින් ඒ ඔක්කොම ටික අල්ලලා තියෙනවා. ඒ සිල්වන්ත භාවයේ තියෙන සියලුම ගුණාංග ටික එක කාරණයකින් ඔක්කොම සම්බන්ධ කරලා තියෙන එක ලින්ක් එකක් තියෙනවා. මොකද ලින්ක් එක? නචකුද්දං සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයම්. නුවණැති අය නිග්‍රහ කරන, බණින, දෝෂ ආරෝපණය කරන පොඩි වරදක්වත් කරන්නේ නැහැ කියන්නේ. ඉතින් වෙන මොකද්ද? මෙතනින් ඔක්කොම ටික එකට ගැට ගහලා තියෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක්වත් නිවන මගෙන් බැහැර වෙන්න බෑ. මේ ගමන් මග පින්නතුනි අපිට කාලයක් ගත වෙලා ලැබෙන්න පුළුවන්. නමුත් සසර නුවණ දිනු කරපු කෙනෙකුට මේ දහම ඇහෙනකොටම ඇතැමිට විනාඩි ගානෙන් ඇතැමිට තත්පර ගානෙන් සමස්ත ජීවිතේම පරිවර්තනය වෙන්න පුළුවන්. නැත්තම් ජීවිත කාලෙම බණහන්න පුළුවන්. සාමාන්‍ය විදිහට පින් දහමක් කළා සුගතිගාමි වෙන්න පුළුවන් එච්චරයි ඊට වඩා ආනන්දයක් නැහැ. ඉන්න කාලේ පුරාම මානසික දුක් විඳලා තමයි මිය යන්නේ. හැම දෙයකටම දකින දකින දෙයට හිත නරක කරගෙන මෙන්න මේ දර්ශනයට යම් කිසි කෙනෙක් නොවෙනව නම් නොපෙමිනෙනව නම් අන්න ඒ තැනැත්තා ඉන්නේ ස්පර්ශ සමුදය කියන අන්තයේ. ඒකට උදාහරණයක් කියනවා. මොකද උදාහරණේ? ඒ තමයි එක හරකෙක් ඉන්නවා. ඒ හරක පන පිටින්ම හරකගේ හැම ගලවනවා. හම ගලවල හරකව අතාරිනවා. අචාරියට පස්සේ ඒ හරක විඳින දුක් ටික ඔබ දන්නවා. සත්තු කොටනවා, වැලි ගෑවෙනවා, මැස්සෝ වහනවා, පණුව දානවා. නමුත් සතා මැරිලත් නැහැ. මෙන්න මේ දර්ශනේ නැතුව මේ හේතුඵල ධම පිළිබඳව අනවබෝධයෙන් යම් කිසි කෙනෙක් ජීවිතේ කුමන දේ කරත්, පුණ්‍යවිසංකාර කරත්, ආනිජවිසංකාර කරත් ඒතනත් ආ ඉන්නේ අවිජ්ජාපච්චා සංඛාරා කියන පදණමෙන් ඉන්නේ. ඔහු ඇහැට දකින රූප, කනට අහන ශබ්ද මේ හැම දෙයකම මොකද වෙන්නේ? අර හැම ගලවපු හරකට වෙන ඉරණම තමයි. අන්න ඒ නිසා බුදුන් සඳහන් කරනවා එතනින් නික්මෙන කැමැති නම් මෙන්න මේ දර්ශනෙට ඇවිල්ලා හැම මොහොතක්ම සිහියෙන් ඉන්න ඕන. පොඩ්ඩක්වත් ස්පේස් එකක් නැති වෙන විදිහටම සිහියෙන් ඉන්න ඕන. උදාහරණයක් දක්වනවා. එක්තරා තැනැත්තෙක් එක්තරා භාජනයක ගිතෙල් දාගෙන යනවා, නැත්නම් ද්‍රාවණයක් දාගෙන යනවා, ලික්විඩ් එකක් දාගෙන යනවා. මේක නෑ යන්නේ නිකන් නෙවෙයි. ජනපද කල්යාණයක් නටන වේදිකාවක් තියෙන තැනක මිනිස්සු මැදින් තමයි යන්නේ. දැන් කලින් විදිහට කියනවා සංගීත සම්දර්ශනයක් තියෙන තැනක මිනිස්සු මැදින් මේකෙනා මේ පුද්ගල තෙල් භාජනයකුත් අරගෙන කට ළඟට යනකන් තෙල් ටික පුරවගෙන යනවා මෙයා. මෙයාගේ පිටපස්සෙන් එනව කෙනෙක් කඩුවකුත් අරන්. ඇයි එන්නේ? එක බිඳුවක් හරි බිම වැටුණා තින්, එක තෙල් බිඳුවක් හරි වැටුණා තින් මෙයාගේ හිස ගසදා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිහියෙන් සතිමත් භවෙන් මයින්ඩ්ෆුල්නස් එකෙන් බැහැර වෙච්ච එක තත්පරයක් වෙන්න පුළුවන්. ඒ තත්පරයේදී අපිට ගුටි කන්න වෙනවා. වයින් එක නැගෙන් බැනුම් අහන්න වෙනවා. හැම දුකක්ම අපට විඳින්න වෙනවා. මේ සතිමත් භවයෙන් නික්මෙන හැම මොහොතකම අන්න ඒකට ලස්සන උපමාවක් කියනවා. යම් කිසි කෙනෙක් මේ සමත විදර්ශනා නැමැති නුවණින් ඉන්නවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගය නම් ඉන්නේ ඒ තැනැත්තා කිසියම් පණිවිඩයක් අරගෙන දොරටුවකින් ඇතුළු වෙලා කිසියම් නගරයකට ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියන් නැමැති විඥාණයට පණිවිඩයක් දෙනවා. මොකද පණිවිඩය? ඇසට රූපයක් ආපු ගමන් පණිවිඩයක් දෙනවා. දැන් රූපයක් ආවා කියලා ඒ රූපය විඥාණය ළඟදී දන්න ඒක නිරුද්ධ වෙනවා කියලා. ඒ ඇසට ආපු වර්ණ රූපය බලාගෙන බාහිර රූපයක අල්ලන්න යන්නේ. දිට්ඨිය දිට්ඨ මත්තන් කියන්නේ මේකයි. ඇසට ලැබිච්ච පණිවිඩයේ ඒ විදියටම ඒ පණිවිඩය සිහියෙන් ඉන්නවා නම් ඇසට දීපු ගමම දන්නවා. ඇසට ලක් වෙච්ච වර්ණ රූපය එතනම නිරුද්ධ වෙනවා. මේ දකින රූපය දකින්න මනසින් කියලා දන්නවා. මෙන්න මේක තමයි කෙනෙකුගේ තියෙන ඉහළම දක්ෂතාවය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ දක්ෂතා ටික ඇති කරගන්න. ඉතින් ඒ සඳහා සියලුම වටපිටාව ධර්මයේ සියල්ලක්ම සූදානම් වෙලා තියෙන්නේ. ඔබට අවශ්‍ය වන්නේ මේ ධර්මයේ මනමින් අහලා ඉතුරු වෙලා තියෙන ජීවිත කාලේ උපරිම ලෙස මේ ධහම තුල පුහුණුවට එන පින්තුණි. අද ලෝකයේම වේගෙන් ධහමට එන කාලෙක අපි මේ ඉන්නේ. අඩුපාඩු තියෙන ඇගේ අඩුපාඩු දෙතුන් මතාව කියන කාලයක් නෙමෙයි මේක එකපාරයි කියන්නේ. ඒක හදා ගන්න ඕන තමයි. ඉක්මනට මේ අඩුපාඩු හදාගෙන දහම තුරට ඇවිල්ලා මේ දහමෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබන්න පින්නතුණි. එහෙම නොලැබුවොත් අපි තරම් අවාසනාවන්ත පිරිසක් පින්නතුණි ලෝකේ නැහැ. උපතින් බෞද්ධ වෙලා මෙච්චර දහමක් අහලා අපි අර පොඩි පොඩි දේවල්ට ආසා කරොත් කවුරු හරි බනිනකොට ආ හොඳ මන කියලා පැතර දුවනවා නම් නැත්තම් පොඩි පොඩි සුළු පින්කමක් ගැන සාදුකාර දෙනකොට ඒ පැත්ත තමයි ජීවිතේ ප්‍රධාන දේ කියලා හිතලා යනවා නම් පින්තුණි ඒ පින්කනුත් කරන්න පින්කම් වලින් ආශිර්වාද ලැබෙනවා. නමුත් ඒ ජීවිතේ අවසන් ඉලක්කය කරගන්න එපා. මෙන්න මෙතෙන්ට එන්නයි මේ ප්‍රඥාවෙන් ඉහළ මට්ටමට යන්නටයි මේ ධර්මයේ දේශනා කළේ. ඕනෑම කෙනෙකුගේ දර්ශනයක් ධහමක් අහන්න පින්තුණි අහලා ඉවරුනාට පස්සේ බලන්න ඔබේ හිතේ තියෙන ලෝභකම් අඩුනාද වැඩි උනාද කියලා බලන්න. ඔබේ හිතේ තියෙන මේ අවිද්‍යාව මෝහය අඩු උනාද වැඩි උනාද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකම දේශනා කරන්නේ මේ අවිද්‍යාව දුරු වෙන්න. ඒ අවිද්‍යාව දුරු නොවෙනව නම් පින්නතුනි අපි මුළු ලෝකෙම පුරවලා දන් දුන්නත් තේරුමක් නැහැ. දන් දෙන එක සාමාන්‍ය මිනිස්සු ලෝකේ කරනවා. ඒ දන් දීම විතරක් නෙවෙයි ජීවිත පරමාර්ථය. ජීවිත පරමාර්ථය කියලා කියන්නේ ඒ දහමෙන් ඒ දාණයෙන් ලබා ගන්නා වූ නිරෝගී සම්පත්තිය, දිගාචරී සම්පත්, කල්‍යාණ මිත්‍රත්වය උපයෝගී කරගෙන මේ සද්ධර්මය අහලා සද්ධර්මයේ ඉහළම ප්‍රතිඵලය වෙන මේ අවිද්‍යාව දුරු කිරීම නැමැති ප්‍රඥාව දියුණු කිරීම නැමැති මේ මගට ඉක්මනටම එන්නට ඕන. අන්නේ ආපු ගමන් මග විසිතුරු කරන ලස්සන ගුණාංග ටිකක් තමයි මේ දක්ෂතාවය ඇතුළු මේ ගුණාංග ටිකෙන් විස්තර කරන්නේ. මේ සීලෙන් ජීවිතේ ලස්සන කරගෙන මෛත්‍රියෙන් හදවත පුරවාගෙන දර්ශනයෙන් ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකවත් කරගෙන අපට දුක නිදහස් වීම නැමැති මේ මාර්ගයේ ඉක්මනට මිදිරට යනටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් අද අප මේ සාකච්ඡා කරපු කරණීයමෙත සූත්‍රයේ සාරාංශය මේක. ඉතින් මේ සූත්‍රේ වඩ වඩාත්ම කියවලා මේ සූත්‍රේ තමයි පින්නතුණි බුද්ධිස් ඇන්තම් එක කියලා කියන්නේ. කරණීයමෙත සූත්‍රය කියන්නේ බුද්ධ සන්තම් එක. මේකට අපි පින්නතුණි මීට වඩා වටිනකමක් දෙන්නට ඕන. මේකේ තියෙන ලක්ෂණ ටික Tamanට නිතරම පේන තැනක දැන්වීමක වගේ ගහලා තියන්න. මෙතනින් තියෙන පෞරුෂීය ගුණාංග ටික යම්කිසි කෙනෙකුට තියෙනවා නම් සබ්බත් මපරාජිතා කියපු විදිහට කිසිම තැනක යා පරාජය වෙන්නේ නැහැ. යා අපරාජිත කෙනෙක් බවට පත් වෙනවා. ඕනෑම දර්ශනයක, මනෝවිද්‍යාවක, සෝෂල් සයන්සස් වල ඕනෑම දර්ශනයක බලන්න යම්කිසි පුද්ගලයෙකුගේ පර්සනලිටිස්, පර්සනලිටිය දියුණු කරගන්න ස්කිල්ස්, ක්වොලිටිස් බලන්න ඒ කිසිඳු දෙයකට මේකේ තියෙන ලක්ෂණ එක දෙවෙනි වෙන්නේ. ඒ සියයට වඩා ඉහළම තලයකට අපේ ස්කිල්ස් ටික, ගුණාංග ටික, මානව දහම් ටික ඉහළම මට්ටමකට අරගෙන තියෙනවා. එක පැත්තකින් සිල්වත්ව, අනිත් පැත්තෙන් මෛත්‍රියෙන්, අනිත් පැත්තෙන් විදර්ශනා නුවණින්, ප්‍රඥාවෙන් වාසය කරන්න අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සූත්‍රය අසෙන් ඔබට ප්‍රශ්න මාන තියෙනම් අහන්නත් පුළුවන්. සංඥා අවිද්‍යාව කියන්නේ පංචස්කන්ධයන් ඇතිවීම නැතිවීම නොදැකීම නම් ඒකට හේතුව පංච නීවරණද වෙන දෙයක්? ඒකට හේතුව එක පැත්තකින් ආශ්‍රව. අවිද්‍යාවට හේතු ආශ්‍රව, ආශ්‍රවවලට හේතු අවිද්‍යාව. දෙක චක්‍රානුකූලව යනවා. ඒකටත් හේතුව තමයි අසත් ධර්ම ශ්‍රවණය. නියම සත්පුරුෂයෙක්ගේ දහමක් අහන්න නොලැබීම. අපි ජීවිත කාලේ අහපු දේවල් වලින් තමයි තීරණය වෙන්නේ මේක. ඒ අහපු දේවල් තීරණය කරන්නේ අපි කවුද ඇසුරු කරේ කියන එක. බලන්න ඔබ මෙතෙක් කලක් ඉතාම ළඟින් ආශ්‍රය කරේ කවුද කියලා. ඔබ කවුරු කියපු දේවල්ට වැඩිපුරම ඇහුවේ? ඇහුම්කන් දුන්නේ. ඔන්නයෙන් බලාගන්න පුළුවන් ඔබේ ප්‍රඥාව කොහෙද කියලා. ඔබ කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. වැඩිපුරම කන් දෙකෙන් අහලා තියෙන කාගේ දේශනද? වැඩිපුරම ළඟින් මාස්ටරේ කරේ කවුද? ඔබ වැඩිපුරම ධර්මස්ත්‍රවණය කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනාද? ඒ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ චරිතද? ඒ ධර්මයේ ඉස්මතු වෙන පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ආරසංග මාර්ගයේ නිස්කෘත ධර්මයද ඔබ ඇහුවේ? මෙන්න මේකෙන් තමයි ඔබ අවිද්‍යාව හෝ ප්‍රඥාව ධර්ම තීරණය වෙන්නේ. හැබැයි ඒක ලැබුණත් ඔබ දක්ෂ වෙන්නට ඕනේ වෙලට ඒක හරියට ග්‍රහණය කරගන්න. ඔබ නීවරණ සහිතව නම් ඉන්නේ. ඔබේ ධර්මය අහලා වෙන වෙන බලාපොරොත්තු නම් ඔබේ තියෙන්නේ. ඔබට මේ ධර්මය ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඔබ ඊටාම සද්භාවයෙන් මේ ආන දහම දුකෙන් නිදහස් වෙන දහමක් කියන විශ්වාසයෙන් ඔබ ධර්මය හොයාගෙන ගියොත්, ගෞරවයෙන් ධර්මය අහුවතින්, සීයෙන් නෝනෙන් ඒ ධර්මය අහුවතින්, එපමණට ඔබට මේ මැසේජ් එක ලැබෙනවා. ඒ මැසේජ් එක හොයාගෙන දුර බැහැර ප්‍රදේශවල යන්න අවශ්‍ය නැහැ. ඉස්සරනම් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඉඳලා අනුරාධපුරයට එනවා ධර්ම සාකච්ඡාවක් කරන හාමුදුර කෙනෙක්. සිතුල්පව් වෙන හාමුදුර කෙනෙක් තිස්සම ආරාමයට පහගමන යනවා සූත්‍රයක් අසා දැනගන්න. සිතුල්පව් වෙත් ඉන්න හාමුදුර කෙනෙක් අනුරාධපුරයේ මහා විහාරයට පයින් එනවා මාස ගානක්. අද පින්නතුනි අපේ ජංගම දුරකථනේ ඔක්කොම යාළුවෝ ටික ඉන්නවා, කල්‍යාණ මිතුරු ටික ඉන්නවා. හරියට අවශ්‍ය වෙන තමන් බුද්ධිමත් වෙන්නට ඕන කොතනද නිවැරදි දහම තියෙන්නේ කියලා තේරුම් ගන්න. එතෙන්ට ඔබ ඉක්මනටම ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වන්නේ ඔබේ චරිත ලක්ෂණ කොයි වගේ කෙනද කියන කාරණය මත. ඔබ කැමති ඉහළම ප්‍රඥාව ලබා ගන්න නම් ඊට අදාළ සෝසස් ටික, රිසෝසස් ටික ඔබට හම්බ වෙනවා. ඔබ සාමාන්‍ය විදිහට කැමති සාමාන්‍ය මාන්නය දිනු කරගෙන සාමාන්‍ය කැම ටිකක් කාලා සාදයකට ගිහින් සතුටු වෙන දේවල් නම් ඊට අදාළ බණ භාවනා ටිකුත් හම්බේ ඔබට. හරි ශෝභනක් කියලා කියයි. සාද වලට යන එක, පාටි වලට යන එක හරි හොඳ දෙයක් කියලා වර්ණනා කරුවොත් බණකින්, අනේ හරිම හොඳ බණක්, අද තමයි නියම බණ ඇහුවේ කියලා කියයි. ඒ අනුව තමයි තීරණය වෙන්නේ. ඔබ හරියටම ප්‍රඥාවට අදාළ කාරණේ බණ ටිකක් ඇහුවා නම් ඔබට හිතේ මේක තමයි දුකෙන් නිදහස් වෙන ධර්ම මාර්ගය කියලා. ඉතින් ඒක තීරණය වන්නේ අහන දහමේ ප්‍රමාණය විතරක් නෙවෙයි, ඔඩියන්ස් එකත් බුද්ධිමත් වෙන්නට ඕන, ඒ ඔඩියන්ස් එකේ ඉහළම ගෝල්ස් තියෙන්නට ඕන. ඒ මත තමයි තීරණය වෙන්නේ. හොඳයි පින්තුනි, මේ රැස් කරගත් සියලු පින් දහමල බලයෙන් ඔබට වඩා වඩාත් මේ දහම ගිහිලට යන්නට, ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ කරණිමෙත සූත්‍රය. මේ වගේම වටිනා සූත්‍රයක් මංගල සූත්‍රය, මංගල කරුණු 30 ගානක් සඳහන් වෙනවා. ඒක එක පැත්තකින් සුගතිගාමි වීමේ මාර්ගයත්, නිවන් මාර්ගය දෙකම එකට කැටි කළ තියෙන දේශනාවක්. ඊළඟ රතන සූත්‍රය, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ තියෙන මහා අනර්ග සූත්‍රය, තාම ප්‍රබල සූත්‍රය. මේ සූත්‍ර තුන විතරක් ගත්තත් වෙනුතුනේ අපට ඇති සතිපට්ඨාන සූත්‍රයත් එක්ක අපේ සම්පූර්ණ නිවන් මාර්ගය විවර කරගන්න. ඉතින් මේක තමයි මහා නිධානය. බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් මහා දුෂ්කර ගමනක යෙදিলা, මහා සාගරයේ තරණය කළා. ඒ මහා සාගරයේ පතුලේ තිබිච්ච මහා අනර්ග වස්තු වගේ, මහා මිනිමුතු වගේ වටිනා අනර්ග දහමක් මිස්මතු කළ ගොඩට අරගෙන මේ අපේ අතර දීලා තියෙනවා. ඒ දහම වසර 2500ක් මේ ස්වාමීන් වහන්සේලා නිකන් නෙමෙයි පිණුතුනි. මේ හැම දහම් පදයක්ම ස්වාමීන් වහන්සේලා දහස් නමකගේ දස දහස් සංඛ්‍යාත ස්වාමීන් වහන්සේලාගේ වචනෙන් කියවමින් ඇවිල්ලා මේ අවුරුදු 2500ක අඛණ්ඩ උත්සාහයක කැපවීමක ප්‍රතිඵලයක් විදිහට අපට මේ ලැබුණේ. අපි මේ සරලව තෑගදී මේ බණ ඇහුවත් මේ බණ ටික රැක දෙන්න කොච්චර ස්වාමීන් වහන්සේලා කැප වෙන්නේ නැද්ද? ඒ ස්වාමීන් වහන්සේලාට ජීවේ ලබා දෙන්න අපේ අතීත අම්මල තාත්තල කොයි තරම් කැපවීමක් කරන්නේ නැද්ද? ඒ ස්වාමීන් වහන්සේලා ජීවත් කරවන්න ලංකාවේ තිබෙච්ච බැමිණි තියාසාය වැනි කාලවල තමන්ගේ දරුවන් නිවසේ බඩගින්න අඩද්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික ගෙනල්ලා දීලා ස්වාමීන් වහන්සේලා ජීවත් කරවලා මේ සද්ධර්මයේ ජීවත් කරවන්නට එදා ඒ අතීත අපේ අම්මල තාත්තලා කටයුතු කළා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපට මේ ඊටාම වටිනා දහම ලැබුණේ. ඉතින් ඒ දහමෙත් වටිනාම සූත්‍රයක් කරණිමෙත සූත්‍රය. මේ ආදි සූත්‍ර තමයි අපි පින්නතුනේ සාමාන්‍ය දේවල් කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අපි බුද්ධිමත් වුණොත් අපිට මේ ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මැණික් පෙට්ටියක් උඩ වාඩි වෙලා හිටිය අර අන්ධයා ජීවිත කාලෙ මේක ඉඳලා හිඟා කාලෙ මිය ගියා වගේ අපට අනිත් අයගෙන් දේවල් ලැබෙනකන් අනිත් කෙනෙක් hina වෙනකන් බලාගෙන ඉන්නවා. අනිත් කෙනෙක් ඔයා හරි හොඳයි, හරි ලස්සනයි කොණ්ඩේ, ඇඳුම ලස්සනයි කියලා. පින්නොතනේ මේව තමයි බාහිරින් සතුට බලාපොරොත්තු වීම. වෙනත් විදිහකින් කියනවා. මේකට තමයි හිඟා කෑම කියලා කියන්නේ. එතකොට අපිටම අපේ ළඟ තියෙන මැණික් පෙට්ටියෙන් සල්ලි ගන්නවා, මැණික් පෙට්ටියෙන් සැප විඳිනවා කියන්නේ මොකද්ද? අපේම හිතේ තියෙන මේ කුසලයේ ප්‍රඥාව දිනු කර ගැනීම. අන්නේ දිනු කරගත්තු දවසේ අපි අර මැණික් පෙට්ටියේ තියෙන මැණික් වලින් ප්‍රතිඵල අරගෙන අපි මේ දාසභාවයෙන් මිදෙන්නේ. නිදහස කියලා කියන්නේ මේක, විමුක්තිය කියන්නේ මේක, ෆ්‍රීඩම්, එන්ලයිට්මන්ට්, ඉමන්සිපේෂන්, ලිබරේෂන් කියන්නේ මේක. මෙන්න මේ මට්ටමට යන්නට අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය ගෞරවනීය නායක ස්වාමින්වන්දන වහන්සේට නිරෝගී භාවය දිගාසිරි සම්පත් සඳහා හේතු වේවා. අප නමින් මියගේ ඥාති හොද මේ පෙනෙන් සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.